උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා වේයන්ගොඩ කුඹල්ලොලුව අංක 544/4 නිවසේහි පදිංචි දීප්තිකා ධර්මහේවා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මෙම උතුම් වූ ධර්ම දේශනාව සඳහා සැදැහැති දායකත්වයෙන් ලබා දී තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් මීට වසරකට පෙර අදවන් දිනක පරලෝසපත් වන්නට යෙදුණු විශ්‍රාමලත් පාඨශාලාචාරිණී ජේ.එච්. සුමනාවති මෑණියන්ට අනුමෝදන් වේවා. භව ගමන සැපවත් වී වහා වහා නිර්වාණ අවබෝධය ලැබීම පිණිස මෙම කුසලය හේතු වාසනා වේවා. තවද දායකත්වයේ දරූ අය නමින් පරලෝසපත් වූ සියලු ඥාති මිත්‍රාදීන්ටද මේ උතුම් පුණ්‍ය කුසලය අනුමෝදන් වී ඉක්මන් භවයකදී උතුම් නිවනින් සැනසෙත්වා. පරලෝසපත් සුමනාවති මහත්මියගේ දයාබර ස්වාමි පුරුෂයා වන තිලක් ධර්මහේවා, දියනිවරුන් වන දීප්තිකා ධර්මහේවා, මනෝජා ධර්මහේවා, බෑනාවන ජනක රන්දෙනි, මුණුබුරාවන හේසර ජනුත් රන්දෙනි සහ සෝමරත්න රන්දෙනි ඇතුළු පවුලේ සැම සහ සියලු ඥාතීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය, චිරජීවනය පිණිසත්, උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිසත් මේ කුසලානිසංසය හේතු වාසනා වේවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළ සෑම සියලු දෙනාටමත් මේ කුසල් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවය, චිරජීවනය සැලසේවා. සෑම සියලු දෙනාටම මේ ගෞතම බුදු සසුනේදීම උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කුසලය මහෝපකාරී වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. තංච කම්මං කතං සාදුයං කତ୍වානු නානුතප්පති යස්සපතීතෝ සුමනෝ විපාකං පටිසේවති තී. ධර්මානුශාසනාවෙහි සදහවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පවුලේ අය මූලික කොට සිටින්නා වූ මෙම ධර්මානුශාසනාව කෙරෙහි අවධානය යොමු කළා වූ සදහවර පින්නතුනි, අනුග්‍රහක බවතුන් මාතෘකාවක් සපයමින් කර්මය හා කර්මඵලයත් මරණය සහ මතු භවය සකස් වන ආකාරයත් පැහැදිලි කරන්න කියලා තියෙනවා. ඔයදී මතු භවය කොහොමද සකස් වෙනවා? මේ කියන්නේ සකස් කරගන්න ආකාර, වෙනස් කරගන්න පුළුවන් ආකාරයක්. මොකද කර්මය හා ඵලය, කර්මය හා කර්මපතය කියලා එකකුත් තියෙනවා. කර්මය හා කර්මඵලය කියන්නේ මම හිතන්නේ කර්මය හා බැඳුණු විපාකය කියන එක වෙන්නේ නැති. මේවා ආශ්‍රයෙන් ධර්ම කරුණු ටිකක් විග්‍රහ කරන්න කල්පනා කරන්නේ. ඒක නියමිත සූත්‍රයක් ගත්තොත් ඒ සීමාව තුළ යනවා. නමුත් ඊට වඩා මේ මරණය සහ මතු භවය සකස් වෙන ආකාරය පිළිබඳව දන්න දේවල් සහ අත්දැකීම් තුළින් පැහැදිලි කරන්න පුළුවන්කමක් තිබෙනවා. මිනිසා මව්පියන්ගේ උදව්වෙන් මෙලවට එන කෙනෙක්, ඉතිහාදයක් නොපෙනෙන අය, මව්පියන් විසින් දරුව හදනවා කියලාම තමයි කියන්නේ. නමුත් ඒ දරුවන්ගේ මවට පියාට අයිති නැති රූප ලක්ෂණ, ඔහුට අනන්‍ය හැකියාවල් කොහෙන්ද ආවේ කියලා හෙව්වොත් එහෙම රූප ලක්ෂණ මව්පියන්ගෙන් එන්න පුළුවනි, පාරම්පරික ලක්ෂණ එන්න පුළුවනි, තවත් නැති ලක්ෂණත් තිබෙනවා. මේකදී අපට හමු වී තිබෙනවා පෝරළමාවේ සංවර්ධනයේදී චතුරලෙස ඉංග්‍රීසි භාෂාව කතා කරන දරුවෙක්. උගන්නලා නැහැ ගෙදරවත්. ගෙදර එහෙම පසුතැවෙකුත් නැහැ. ඇමරිකාවේ හැටගන්න ටෝනීඩෝ ගැන කියන්නත් දන්නවා. ටෝනීඩෝ කියන වචනේ අපිවත් දැනගත්තේ අවුරුදු 30 50 ගියාට පස්සේ ඒක කොහෙන්ද එතකොට දෙන පොත් වේරම ටික කියවනවා චතුරු ලෙස වෘතුමි සමග ඉංග්‍රීසියෙන් කතා කරන්න දන්නව දැනටම අම්ම ගාවත් නැත්නම් තාත්තා ගාවත් නැත්නම් ඒව මොනවද පෙන්වන්නේ මේ නිසා මව කුසක අම්මයි තාත්තයි නිසා තනියෙන් හැදෙන්නේ නැහැ. එතෙන්නට සම්බන්ධ වෙනවා තුන්වෙනාගේ පැමිණීම කියන වචනේ පාවිච්චි කරනවා ආත්මයක් කෙනෙක් එනවා නෙවෙයි කිසියම් කර්ම සත්‍යයක් සහිත අතීත සිත්විලි පරම්පරාවක් නැත්නම් සිහින ලෝකයක්. ඒ ලෝකේ තිබෙන්නා වූ අපට පේන හින ලෝකේ වගේ ලෝකයක් ඒකමයි යත්තත් ඒකේ යන ගමන් බිමන් කරන කියන කාරණාවලට අනුව තමයි කයක් නිර්මාණය වෙන්නේ. උපන් ලබ කැලල් හෝ තවත් යම් නම් දේවල් තියෙනවා නම් ඒවත් අතීත ජීවිතයේ හේතුවල ඵලය. කෙනෙකුට එහෙම තියෙන්නත් කෙතකට නොතියෙන්නත් කාරණා නැහැනේ. මේ නිසා තථාගතයන් වහන්සේ ගැන්වීම තුළ ජීවිතයේ මරණයෙන් උපතින් ආරම්භ වී මරණයෙන් නිමා වෙන එක ජීවිතයක් වශයෙන් උගන්වන්නේ නැහැ. අති දීර්ඝ සංසාර ගමනක පෞපින් කර්ම විපාකානුව විවිධ ජාතිවල ආගම්වල කුලවල ස්ත්‍රී පුරුෂ ස්වභාවවල සත්වනිකායවල ඕපපාතිකව ඉවදෙමින් ආ ගමනක් වශයෙන් තමයි අපට පෙනුන්නේ නැති වුණාට තථාගතවරු සර්වඥාණයෙන් දැකලා දේශනා කරලා තිබෙන්නේ. ඒ අනුව මේ ජීවිතය කියලා කියන්නේත් ඔබට ඔබේ මෙරදි පෙර ජීවිතයක කළා වූ අකුසල කර්මයක හෝ කුසල කර්මයක විපාක. අම්බ විකල වෙලා මන්ද බුද්ධ වෙලා දුප්පත් වෙලා විරූප වෙලා ඉන්නවා නම් ඒ අකුසල කර්මයක විපාක. මව්පියන්ගේ අඩුපාඩු හැරුණ විට එහෙම නැත්නම් මව්පියන්ට වඩා රූමත් වෙලා බුද්ධිමත් වෙලා නැත්නම් තවත් සම්පත් හිමි වෙලා තිබෙනවා නම් ඒ මේ කර්මයක විපාක. කර්මය හා කර්මඵලය කියන වචනයට යන්නයි මම යන්නේ. කර්මයේ ඉස්කෝලේ ගිහින් ඉගෙන ගත්ත ආකාරයට ඉගෙන ගන්න නම් එපා. කර්මය කියන එකට කර්මය කියලා පාවිච්චි කරන්නත් එපා. මොකද මේ අපේ කලක් තිස්සේ භාවිතා වුණා වූ මානසිකත්වය තුළ දුක් විපාක දෙන ක්‍රියාකාරකමට කර්මය කියන්න පුරුදු වෙලා ඉන්නවා. මොකක් හරි ලෙඩක් අසනීපයක් බාධාවක් සිදු වුණාම පූර්වයේ කර්මයක විපාක කියන්න කල්පනා කරනවා. නමුත් මම අහලා තියෙන ප්‍රශ්නය ලෝසක හිමියන් රහත් බව ලැබුවා. ඒ ප්‍රඥාවේ විපාකය ලෝසක හිමියන් රහතන් වහන්සේ වෙලා දානෙ ගිහින් බඩගින්නේ ඉන්නවා කියන හැවිදි. ඒ අනුන්ගේ දාන අනුණ්ඩ දීව දාන පාත්‍රයක් ගින්නට දාලා පුච්චප්පේ විපාකය. සීල හිමියන් රහත් බව ලැබුවා. සීල හිමියන් ප්‍රඥාවෙන් ඒක ලබා ගත්තා. සීල හිමියන් යන තැන තමන් වහන්සේට සහ අනිත්‍යයටත් එක්කලා සිව්පස්සේ ගොඩ වෙන්න හම්බ වෙනවා. අතීත කතා දෙකක් තියෙනවා කෝක හරි එකක්. අවශ්‍ය තැනට අවශ්‍ය දෙයක් අංග සම්පූර්ණ දානයක් බවට පත් වීමට අවශ්‍ය කිරිපැණි අඩුවක් විශාල මුදලක් දීලා ගන්න හදනකොට නොමිලේ පරිත්‍යාග කිරීම කියලා. එහෙමත් නැත්නම් පැටව ටිකක් බිහි කරලා බඩගින්නේ මරණයට පත් වෙන්න හිටිය අම්මේකට සහ දරුවට ටිකකට සුනක පවුලේ තමන්ගේ ආහාර ටික දීලා නිකම් ආහාර ටික නෙමෙයි වළඳපු ආහාර ටික දීලා ඔවුන්ගේ ජීවිත බේරා ගැනීම කියලා පෙන්වලා තිබෙනවා. ඉතින් ඒ නිසා මම දකින්නේ කර්ම විපාක කියන වචනේ කර්මය හා ඵලය කියන එක අර දහවස්තුක සම්මාදිට්ඨිය තුළ කර්ම ඵල විපාක විශ්වාසය කියන එක බලාපොරොත්තු වෙනවද දන්නෙත් නැහැ මේකේ. මම පැහැදිලි කරන්නේ සංසාරේම කර්ම විපාක. එතකොට මේක මෙතනින් පටන් ගන්න ඕන. වෙනත් තැනකින් පටන් ගත්තට තේරෙන්නේ නැහැ. මිනිසාට ජීවිතයක් ලබා දී තිබෙනවා. ඔහු ලෝකෙත් සමග ඇලෙන්න දෙන්න ගිහින් චිත්තාභ්‍යන්තරේ ලෝභයෙන් දේශයෙන් මොහෙන් කිලුට කර ගන්නවා. අනතුරු ඔහුගේ කය වචන ආත්මార్థකාමීව මෙහෙවනවා. එවිට ඔහුට චිත්තාභ්‍යන්තරයේ ලෝභයෙන් දේශයෙන් මෝහෙන් පෝෂණය වෙන පදුෂ්ඨ චිත්තයක් දුෂ්ඨ සිතක් හට ගන්නවා. එතකොට ඔහු කර්ම කරන්නේ කයින් වචනින් වුණාට මූලික වෙන්නේ ලෝභ දේශ මෝහ. ඒවත් කර්ම. නමුත් ඒකට කියන්නේ කන්නම් කන්න විපාකම් පාප කර්මයට හම් වෙන්නේ දුක් විපාක. පෙර ධර්ම දේශනාවේ සඳහන් කළා අපි මනසාචේ පදුට්ඨේන තතෝනම් දුක්ඛ වන්නේටි කියලා. දුෂ්ඨ මනස මුල් වුණොත් ඒකට විපාකයේ දුක හම් වෙනවායි කියන්නේ. නමුත් එපමණක් නෙමේ කර්ම කියන්නේ. මනසාචේ පසන්නේන තතෝනම් සුඛමන් වේටි. ඊට මෙහා පැත්තේ ලෝභ දේශ මොහ නොති කටයුතු කරන කොටත් තවත් කර්ම වර්ගයක් තිබෙනවා සඳහන් කරනවා පුණ්‍ය කර්ම කියලා. ඒකටත් මිනිසුන් අතර ආයවර්ණ සැබ්බල දෙවියන් අතර ආයවර්ණ සැබ්බල පුණ්‍ය කර්ම විපාක. ඒත් කර්මය ඵලය. මේ යටතේ තව එහාට කර්මයක් හදා ගන්නවා ධ්‍යාන කර්ම කියලා. රූපාචර රූපාචර කියලා. ඒත් මිනිසා. එතකොට ඒකේ විපාකය. රූපාචර රූපාචර බඹතලවල මෙසේ මිනිසා විසින් කරන කර්ම වර්ග තුනකට මෙලෝ වශයෙන් ලැබෙන විපාකය ප්‍රවෘත්ති විපාකය පරලෝ වශයෙන් ලැබෙන එක ප්‍රතිසන්දි විපාකය. එතකොට කර්මය මිනිසා රැස් කරයි ඵලය පරලෝදී අදාළ පදුට්ඨ චිත්තෙන් ප්‍රසන්න චිත්තෙන් විපාකය විඳී. බැලුවම කර්ම කරන්නේකුත් නැහැ විපාක විඳින්නේකුත් නැහැ. නමුත් කර්මයක විපාකයකුත් තියෙනවා. කිරීමේදී චේතනාව අනුව ඒ කර්ම රැස්වීම සිදු වෙනවා. විඳීමේදී ඔහුට ඒක මමත්වෙන් ගන්න නිසා දුක් විපාකේ මටම එනවායි කියලා විඳින්න වෙනවා. අපට අහන්න ලැබුණ, දකින්න ලැබුණ, අනුශාසනා ලැබුණ බුදු සමය තුළ මේක මේ විදිහට විග්‍රහ කරන්නේ නැහැ. පව්කම් කළ දුක් විපාක යනවා, පින්කම් කළ සැප හම්බ වෙනවා. එහෙනම් පව් කරන්න එපා, පින් කරන්න කියලා එතනින් එහා පැත්තට ගැඹුරු සමයක් බුදු සමයක් අපිට අහන්න ලැබුණේ ලැබෙන්නේ නැහැ. තාමත් නැහැ සමහර විට බොහෝ දෙනාට. ඒ කියන්නේ මම කියන්නේ පින්කමට එහා බුදු දහමක් සමහරුන්ට නැහැ. කර්ම රැස්කිරීමට එහා බුදු දහමක් සමහරුන්ට නැහැ. ත්‍රිපිටකයේ තියෙන කර්මස්සේ කිරීම ඒක අනාගත බුදුහාමගේ සාසනයට කල් දාපු එකක්. මෙදා වළංගු කරන්න බෑ කියලා තමයි හිතන්නේ. මේ විග්‍රහ කරන්නේ කොහොමද කර්මය කියන කාරණාව. එතකොට ඒකේ ඵලය කියන එක අපි ගන්න ඕන විපාකයක් කියලා. ඒක ඉහාත්මයෙන් කියලා කියනවා. මේ ජීවිතේදීම එහෙම යම් ආකාරයකට ප්‍රවෘත්ති විපාකක් තිබෙනවා. පරපතලේවට ප්‍රතිසන්දි විපාකක් තිබෙනවා. නමුත් කර්ම සියල්ල විපාක වෙනීමෙන් ගෙවිලා ඉවර වෙනවා. දේවදත්ත බුදුන් මරන්න හදලයි සංඝ බේදය කරලයි විපාක විඳිනවා. නමුත් විපාක විඳිනකොට ගෙවෙනවා. එතකොට පාප කර්මත් දේවදත්තටත් බුදුන් වහන්සේගේ සසුනේ නැතත් ආපහු බුදු වෙන්න පුළුවන්කමක් තියෙන විපාක ගෙවලා මෙහෙ එන නිසා. එනම් පුණ්‍ය විපාකත් විපාක වෙනපම ගෙවෙනවා. පව් විපාක කරලා ආශේෂ සසු පුංචි විපාකයට තමයි මෙහෙ එන්නේ. පින් විපාක කරුණා මෙහෙට එන්න වෙන්නේ පින් විපාක ඉවර වෙන නිසා. ධානයෙන් මෙහෙ එන්න වෙන්නේ ධාන ලැබුවාට ධාන විපාක ඉවර වෙන නිසා. අර ඒ තැන්වල සාමාන්‍යයෙන් කුලියට හිටපුවම හොටෙල් එකට කුලිය ගෙවන්න ඕන වාගේ මේ විපාක ගෙවනවා. ගෙවිලා ඉවර වෙනවා. ඒ නිසා කර්ම රැස් කරලා සදාකාලික වෙන්න තැනකුත් නැහැ. විපාකයේ සැප හෝ දුක් උපේක්ෂා වශයෙන් ගෙවෙන එක සැප කැමති කෙනාට නම් කරදරයක් වශයෙන් පේන්න පුළුවන්. නමුත් දුක් විපාකයේ ගෙවෙන එක හොඳයි නිතරින් එන්න. සැප විපාකයේ ගෙවෙන එකත් හොඳයි. මන්දයත් එහෙන් සතර දුකින් දෙන්න පාරක් නැහැ. මෙහෙමින් එක් රැස් කරගත් එකට විපාකය තමයි එවින්දින්නේ. විඳලා ඉවර කරලා ආයෙ මෙහෙ ඇවිත් ආයෙත් කර්ම රැස් කරන ආයනුවට මේ කර්ම රැස් කරමින් සතර ඇවිදින එක නිදහස් වෙන පාවතක් බුදු සම්මාවතක් බුදු සමයේ තිබෙනවා. ඒක මොකද කියලා හොයාගන්නයි ඕන. මුක්සා එකාර්ථයකට ඔය ගත්තේ කර්මඵල විපාක විශ්වාසය කියන වචනේ ගත්තාම ඒක තව ටිකක් දසවස්තුක සම්මාදිට්ඨිය කියන එකේ තියෙන එක. ඒක කරන ක්‍රියාකාරකමක් තුළ විපාකයක් හිමි වෙන බැවින් අයහපත් කර්ම වලින් වැළකීම දසවස්තුක සම්මාදිට්ඨිය. යාන් එතකොට ලෝභ දේශ මොහ පාවිච්චි කරන්න බෑ. දුක් විපාක හෙන්න බැවින් සැප විපාක සඳහා ක්‍රියාකාරකම් කරනවා. පුතග්ජන මට්ටමින්. නමුත් ඒක කර්ම මාර්ගයේ හොඳ එක. ඒක ධර්මයේ නොතේරෙන පුතග්ජනයන් සඳහා නිර්දේශිත යෝජිත පවුමකට වඩා හොඳ එකක්. නමුත් තේරුම් ගන්න ඕනේ එහි විපාකයක් වශයෙන් එහෙම දුකින් මිදීම සිදු වෙන්නේ නැහැ. ඒකට හම් වෙන්නේ සංසාරයේ සැප විපාක. එතකොට නිවීම කියන්නේ පාප කර්මයේ හෝ පුණ්‍ය කර්මයේ ධානා කර්මයේ විපාකයක් නෙමෙයි. ඒ නිසා ඒ කර්ම වලට ලැබෙන විපාකයක් නැහැ. මේ නිවීම කියන්නේ එහෙම විපාකයක් නෙවෙයි. ඒකත් කර්ම විපාකයක්. නමුත් ඒකට කියන්නේ කන්නං කන්න විපාකං තස්ස පහනායා චේතනා සුක්ඛං සුක්ඛ විපාකං තස්ස පහනායා චේතනා කන සුක්ඛං කන සුක්ඛ විපාකං තස්ස පහනායා චේතනා. අර විපාක විඳින්න තියෙන හේතු ප්‍රහාණය කිරීමේ චේතනාවක්. එතකොට විපාකයක් අනාගතයට නැතු යන්නේ. මම දකින්නේ බුදුන් වහන්සේ විවෘත කළා වූ මාර්ගය ඒක කියලා. නමුත් බහුතරයකට ඒ සඳහා ළඟා වෙන්න හැකියාවක් නැහැ, තේරුම් ගන්න හැකියාවක් නැහැ, තේරුම් කරවීමක් නැහැ. සතරේ ඇලුන පුද්ගලයාට සතරෙන් නිදෙන්න ඕනකමක් නැහැ. ඔවුන් හිතනවා සතරේ සැප තියෙනවායි කියලා. දුක් විපාක තිබුණාට සැප විපාක උන්ට පේනවා තියෙනවායි කියලා. අන්න එහෙම නිදෙන්න ඕනකමක් නැති තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ විදිහට තේරුම් ගන්න ඒතෙන් තියනවා එනවා කියලා නෙමෙයි ගන්න ඕන. මෙතනදී රැස් කරන්නා වූ කර්මයන්ට අනුව තුන් භවයේ තීරණය වෙනවා. තුන් භවෙම විපාක එහෙන් යන්න තැනක් නැහැ. ගෙවලා අපහු මෙහෙ එන්න ඕන. මම ඉතින් ඔකට කියන්නේ පුණ්‍ය විපාකේ නම් හම්බ කරන සල්ලි ටිකක් සාක්කුවේ දාගෙන හෝටලෙට ගියා. දැන් ඉතින් රජසැව විඳින්න පුළුවන් හෝටලේ තියෙන ඉහළම සැප. හැබැයි කැපෙනවා මුදල. බැංකුවේ නැති නිසා පඩියෙන් මුදලින් කැපෙනවා. අන්තිමට කාල වේලා ඉවරනකොට මුදලත් ඉවරයි. දැන් වෙන ආදායමකුත් නැහැ. හෝටලෙන් එළියට දානවා. මොකද නිකන් ණයට කන්න දෙන්නේ නැහනේ. අර ගරු සැලකිලි මොකක්වත් නැහැ එළියට දානවා. අන්න ඒ වගේ කර්ම ඉවර වෙනකොට චුත වෙන්න වෙනවා. අපායන චුත වෙනවා, දිව්‍ය ලෝකන චුත වෙනවා, බ්‍රහ්ම ලෝකන චුත වෙනවා. නිස්කාරණේ උද්දෝත්පාදයක සදහම් හමු වීමේ දුකින් මිදෙන්න තියෙන මග සතර දික් කරගන්න මගක් විතරක් බවට පත් කරගන්නවා. මොකද එහෙන් කෙලවර වෙනවද නැහැනේ. ගමන කෙලවර වෙන දිහක් නැහැ. විපාක වින්දලා එහෙන් වෙනවා. එහෙමයි අපට ඔබ බලාපොරොත්තු වන ආකාරයට කර්මය කියන පදයට පුණ්‍ය කර්මය, අපුණ්‍ය කර්මය, ධ්‍යාන කර්මය කියලා තුනම කියලා දෙන්න පුළුවන්කමක් තිබෙන්නේ. නමුත් එතන මම ගත්ත ගාථාවේ දෙකක් තියෙනවා. ඒක සාමාන්‍ය සමාජයට හරිය. පළවෙනි එක අර මනුහුබ්බංගමා ගාථාපද දෙකේ වගේම නතං කම්මං කතං සාදු. යම් කත්ත අනුතප්පති. යමක් කරලා පස්සේ දුක් වෙන්න වෙනවා නම් අන්න කර්මයයි දුක් වෙන්න වෙන එක විපාකේ ඵලයයි. ඒකට දුක් ඵලයක් ලබන්නා වූ ඒව නොකර යුතුයි. නතං කම්මං පස්සේ කාලෙක මතක් වුණාම අස්සුමුකෝ රෝදං මඳුළු පිරි දෙන තුනට අඬන්න වැළපෙන්න සිද්ධ වෙනවා. ඒවා නොකල යුතුයි කියලා මේකේ පෙන්ලා තිබෙනවා. එදා ඒ දේශනා කරපු අයට අපටත් වර්තමානයටත් අදාළයි. නමුත් ඒකේ පෙන්වන තංච කම්මං කතං සාදු. කළාට කමක් නැහැ මෙන්න මේවා. මොනවද? යමක්කොට නානු තප්පති. පස්සේ දුක් වෙන්න සිදු වෙන්නේ නැත්නම් මතක් කරනකොට සතුට වෙන්න පුළුවන්. යත්ත පතීතෝ සුමනෝ විපාකේ සැප විපාකයක් නම් ඔකලාට කමක් නැහැ. මේ පෙන්වන්නේ කර්ම විපාක සීමාව තුළ. මෙසේ ඕනෑම රටක ඕනෑම ජාතියක ඕනෑම ආගමක ඉපදිලා අඩු වැඩි වශයෙන් මේ පාප සහ පුණ්‍ය කර්ම වෙනත් නම් වලින් පාවිච්චි කරાવી සමාජයේ කරලා සසරට ඇලිලා ඒ විපාකාරයක් වශයෙන් රටින් රටට ආගමෙන් ආගමට ජාතියෙන් ජාතියට එහෙම මාරු වෙවි අදාළ විපාකය. වඩා සුදුසු තැනක විඳින්නට සයන්ක්‍රීයවම ගුණ ගැහෙනවා. එසේ පසුකරා ගමන් මඟ කොතරම්ද කියන්න බැහැ. පෙර ජීවිතවල ඔබට සම්බන්ධ ලින්ගතු හිටියා වූ මව්පිය සහෝදර සහෝදරියන් ලින්ගතුකමින් නිය ගියා නම් අද සියලු දෙනා හමු වෙන්නේ නැහැ. නමුත් යම් යම් ලින්ගතුකම් යම් යම් විරුද්ධවාදිකම් අහේතුකව හට ගන්නවා නම් ඒකට අතීතයකුත් තියෙනවා කියලා තේරුම් ගන්න. මේ මෙදා ජීවිතේ හේතුවක් නැතුව. ඔය විදිහට සාමාන්‍ය සමාජේ නම් අපින් ඉල්ලන්නේ කර්ම විපාක ඵලය පිළිබඳව නම් ඔබ යහපත් ඵලයක් බලාපොරොත්තු වෙනවා නම් දසාකුසලෙන් වෙන් වෙලා නැත්නම් ප්‍රාණඝාත ආදී දේවල් වෙන් වෙලා කරන ක්‍රියාකාරකමක් තමන්ගේ අනුන්ගේ රටේ දාය ජාතිය සමාජයේ යහපත පිණිස යොදන්න කියලා කියනවා. මේකෙන් තවත් විස්තර තිබෙනවා මේ මොහොතේ ගන්න නැතුව තවත් තවක තැනකදී පැහැදිලි කරමු. තම තමන් රුචි පරිදි කියලාත් ඔකට තිබෙනවා. අහිංසක මනුස්සයෙකුගේ රුචිකත්වය එකක්, උගතේ රුචිකත්වය එකක්, මගේ රුචිකත්වය තව එකක්. මාගේ පැත්තෙන් බලලා අනිත් අය විචන කළා හරියන්නේ නැහැ. ඔවුන්ගේ පැත්තෙන් බලලා අපි වැරදි කියලා හරියන්නේත් නැහැ. තම තමන්ට තෘප්තිමත් වෙන්න පුළුවන් කාරණා වෙනස් වෙනවා. තමන්ගේ අවබෝධයේ තරමට. ඒ නිසා ඒක රුචි පරිදි කියන වචනෙට තවත් තැනක හොයාගන්න බලමු අපි. නැඟට. මරණය සහ මතුභාවයේ සකස් වෙන ආකාරයත් හොයන්න වෙනවා. දැන් මෙතනදී ඔබ දකින්නේ ජීවිතයේ පුද්ගලයෙක් වශයෙන් ජීවත් වෙලා අවසානයේ මැරෙනවා. උස්මටික යනවා කියන විතරයි දන්නේ. එහෙම බලලා ඔක හොයාගන්න බෑ. මේ මරණය දැනුත් සිදු වෙනවා කියලා ඉගෙන ගන්න. එතකොට තථාගතයන් වහන්සේ වදාරන්නේ සිතට හටගන්න සිතුවිල්ලක් සිතුවිල්ලක් පාසා සිතක් පාසා සිතුවිල්ලක් නොවේ සිතක් සිතක් පාසා හට ගැනීම සහ මරණය සිදු වෙනවා. අතර පෙනෙන්නේ නැත්තේ මේ විදුලිය දැල්වෙනකොට විදුලිය ඇවිදින් දැවෙනවා අලුතෙන් ආයෙනවා වෙන්නේ. නමුත් අතර පෙනෙන්නේ නැත්තේ එක දිගටම සැපේන සහ දැවෙන නිසා. තියෙනවා වගේ පේන්නේ. ඒ වගේ ජීවිතයක් තියෙනවා වගේ පෙනෙන්නේ සිතුවිලි වල ඉපදීම නැතිමේ වේගය අල්ලන්න බැරි නිසා. නමුත් ඔබතුලින් දකින්ද කලක සතුට කලක දුක කනට කලක දුක කනගාටුව කනගාටුව වෙන වෙලාවක තරහව මේවා එනවා. කොයිවද රැඳුනේ? ආපසෙන් යන්න ඕන. අල්ලන් හිටියත් පස්සේ යන්න ඕන. ඒ විදිහට කයෙන් එක පුද්ගලෙක් හිටියාට සිතින් සියලු උපදින සිතුවිලි පද්දරෙන් උපදින සියලු සිතුවිලි වලටම අහිමිවමක් තියෙනවා. නමුත් මතුබය සකස් වෙන ආකාරය හොයාගන්න වෙනවා. අපි පෙර භවය ගත්තට මේ භවයෙන් එක හොයාගනිමු අපි. දැන් මෙසේ මේ ලෝකෙත් එක්කලා සම්බන්ධතා පවත්තන්ට යාමේදී රූපේ ශබ්දේ ගන්ධේ රසේ හතුරා මිතුරා අවසෙන් හඳුනා ගන්නවා. ආපහු අපිට හැකියාවක් ලැබෙනවා මේවා පස්දුරට නොගැටී මතක් කරගන්න පුළුවන්. තවත් ద్వාරයක් ඔබේ සකස් වෙනවා. මනෝ ద్వාරය. මනස. ඒකට බාහිර දේවල් ඕන නැහැ. නිකන් කල්පනා කරන්න පුළුවනේ. හීනෙන් නම් මේ ලෝකේ ඔක්කොම බලන්න පුළුවනේ ඔබට කැමති පරිදි. දැන් ඔබ මව සහ දුව වශයෙන් එක ඇඳක නිදාගෙන ඉන්නවා කියන්නේ ඔබ බාහිර ලෝකේ ජීවත් වුනේ එකම ගෙදරක වටපිටාවක. දැන් දෙදෙනාට පේනකොට හීන සමානද? එකම හීනයක් පේනවද? නැහැ. ඒ තමන්ගේ ලෝකයයි. ඒක සිහිනයක් වශයෙන් දකින්න බෑ. ඒකේ මේ තියෙන සැප දුක් සියල්ල එහෙමම තියෙනවා. ඒකේ ඔබත් ඉන්නවා. ඔබට කයක් නෑ ඒකේ හැබැයි. ඔබට දැනෙනවා විතරයි. නමුත් ගමන් බිමන් යෑම, දුක් වීම, සතුට වීම ආදී ඔබ කරන කාරණා සියල්ල ඒකෙත් කෙරෙනවා. මෙහෙට වඩා කිසි වෙනසක් නෑ. මෙහෙතව රට ජාති ආගම සහ මාතෘත්වයේ පීත්‍ත්වයේ නිසා ඔබ පාලනය වෙනවා. අවල්ලු ඉන්නවා මම මේ වගේ කෙනෙක් කියලා හදරන්න හොඳ නෑ කියලා. ඔබේ ආසාවන් එළියට දාන්න නැතුව යටපත් කරගන්නවා. නමුත් මම දකින්නේ සිහින ලෝකයේ අර හතරමං හන්දි සහිත දිගූ පාරක් වගේ සීමාවක් ඇති. එක පාරකින් එනවා ඊළඟ පාරට හැරිලා යනවා. තව පාරේ ඒක තව පැත්තට හැරෙනවා. හමු වෙන පාරක් ඔසේ හැරි යනවා වගේ. ඒකට පාලනයක් නැහැ. එනේන පැත්තට ඊළඟ සිතුවිලි ඔස්සේ යනවා. බලන්න හීන එහෙම නෙවෙයිද වෙන්නේ කියලා. දැන් ඒ ලෝකේ ඇත්තටම තියෙන දෙයක්ද? නැත්තම් ඔබට අනුරූපව හදාගත් එකක්ද? දැන් මෙහෙම තමයි බාහිර ලෝකේ ජීවත් වෙලා ඇස් පියාගෙන නින්දට යන්නේ. නින්දට ගියාපම්ම මේ ඉර මේ හඳ මොකක්වත් මේ ආහාර මොකුත් ඕන නැහැ. සියල්ල ඒකේ තියෙනවා. ආහාරත් ගන්නවා, සතුටුත් වෙනවා, දුකුත් වෙනවා. ඔය සියල්ල බාහිර නැතුව සිතුවිලි වලින් කරන්න පුළුවන්. දැන් නින්දට යනවා කියන්නේ මේ හදාගත්ත ලෝකෙට වැටෙනවා. ඒකේ දුක සැප විඳින්න බාහිරින් කිසිම බලපෑමක් ඕන නැහැ. ඒ සිතුවිල්ල පහළ වෙන්න අවශ්‍ය ශක්තියක් ඔබේ සිරුරේ පහළ වෙන නිසා ඒ ශක්තිය අල්ලාගෙන පහළ වෙනවා. ඒ නිසා ඒ සිතුවිලි මගින් ඔබේ කය නලත් වෙනවා. නමුත් ශරීරයේ ශක්තිය අහිමි වුණ දවසට අර සිතුවිලි ලෝකේ අතහැරෙන්නේ නැහැ. ඒකට ශරීරයක් මොනෙත් නැහැ. ශරීරයක් තිබුණොත් මව කුසක ප්‍රතිසන්දි ගන්නවා කියනවා. ශරීරයක් නැත්නම් උපවාතික වෙනවයි කියලා කියනවා. අධ්‍යාත්මික ආයතන හයක් සහිත ලෝකයක් තිබෙන නිසා නේද ඔබට පරලෝක ගමනක් තිබෙන්නේ? මෙලොව වශයෙන් වැරදි දේවල් කරලා ඔබට දුක් සහිත ලෝකයක් හදාගත්තොත් ඒක ඒ ලෝකේ දුක් තියනවා නේද නින්දෙදි? මෙහිදී ගහ බැන ගන්නවා නම් කපා කොටා ගන්නවා නම් සීන ලෝකයේ සුන්දර වෙන්න බෑ. මේ ලෝකේ ඔබ මානවහිතවාදී වෙනවා නම් හැම මොහොතකම කාලය දානේ සමය පරහිතකාමී යොදන්න. ඒ අනුව සකස් වෙන ඔබේ සීන ලෝකයක් වදයක් වෙන්නේ නැහැ. සතුටක් වෙනවා. මේ විදිහට මම දකින්නේ පස්දරෙන් මේ ලෝකෙට එනවා, නිින්දෙන් තව පරලෝකට යනවා. සදහටම ගිහින් නැහැ ආපහු මේ එන්න පුළුවන්. මොකද කයේ ශක්තිය පිරිහි නැති බැවින්, කයෙන් සිත ඉවත් වෙයි නැති බැවින්. මෙහ වයෝවෘද්ධ භාවයට පත් වෙනකොට තමන්ට අදාළ ලෝකේ තියෙනවා යන්න. අන්න කෙනෙක් එකපාරට මැරෙන්නේ නැහැ. පද්දරාඩ පන වෙලා මනෝද්වාරයට වැටෙන්නේ. මනෝද්වාරක චිතුවිලි වලින් තමයි යන්නේ. මෙන්න මෙතන බාහිර වශයෙන් යහපත් චරිතයක් වශයෙන් ජීවත් වුණාට තමන් සන්තක දේවල් පිළිබඳ දැඩිසේ ඇලීමකින් ගැටීමකින් තිබෙනවා නම් දාල යන්න බැරිකමක් ආදී වශයෙන් නැතනම් හදපු නැති හිතක් නම් මේ අයිටිස් කරන සම්භාරයන් දාලා යන්න හිතනකොට කොහොමද මම මේවා දාලා යන්නේ කියලා නැත්නම් හදිසි අනතුරක දිහෝ තවත් කාරණයකදී කලබල වෙනවා නම් එතෙක් පින්කම් කරපු දේවල් මතක් කරගන්න බැරුව කලබල වෙනවා, බයටපත් වෙනවා. දැන් ඒ කලබලයෙන් බයටපත් වීම තුළ පින්කම් මාවත අක්‍රිය වෙනවා, යටපත් වෙනවා, අතර වෙනවා. දුක් මාවත, බය මාවත, කම්කටු කම්පා මාවත මතුවෙනවා. ඒ සිත හදලා නැති නිසා. එතකොට අන්නේ විදිහට අවසන් මොහොතේ මේ සිතුවිලි පරම්පරාව රකින්න අවශ්‍ය ප්‍රසාද බිඳෙන වෙට ශරීරයේ පස්දොරෙන්ම මේ කයත් එක්කලා අර සිතට ඉන්න බෑ. නමුත් ඒකේ බාහිර ඉරහඳ නැතුවට, බාහිර මව්පියන් නැතුවට, බාහිර ආහාර නැතුවට ඔක්කොම තියෙනවා. මේකෙන් නේද පරලෝ යන්නේ? දැන් ඒක තියෙනවා, තියෙන එකක්ද හදාගත් එකක්ද? නින්දෙන් ඔබට පේන ලෝකේ බාහිර තියෙන එකක්ද ඔබට ආවෙනික හදාගත් එකක්ද? තව කෙනෙකුට පිරුණොත් ඒක මේ ලෝකේ වුණාට තවන්ට ආවෙනිකයි. දැන් මේ පරලෝ කියන්නේ හදාගත් එකක් නේද? එතකොට ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයට ලෝකෙට ඇලිලා ඒ බාහිර ලෝකේ දේවල් සිතුවිලි වලට අරගෙන දැන් සිතුවිලි මතක් වෙනකොට ඒවා බාහිර දේවල් නැති වුණාට සිතුවිලි ලෝකේ තියෙනවා. බාහිර දේවල් දකින්න සිතුවිලි පහළ වෙනවා. බාහිර දේවල් දකින්නවා කියන්නේ ඔබ හඳුනාගත්ත සිතුවිලි පහළ වීමමයි. සිතුවිල්ලෙන් ලෝකේ දකින්නවා. බාහිර දේවල් හැම නෝනක් සිතුවිල්ලට පහළ වෙන එකේ ලෝකේ ඔබට තියෙනවා. දැන් පරලොවක් තියෙන හදාගත්ත ලෝකයක් නිසා නේද? නමුත් මේක අර උන්චිල්ලාවේ දෙපැත්ත වගේ තමයි. අවසන් මොහොතේ කොයි පැත්තට මාරු වෙයිද කියලා කියන්න බෑ. මොකද ලාභාලාභ සැපදුක් දෙකේම ඔබ ජීවත් වෙනවා. සතුට අවසන් වෙන්න පුළුවන්, බයකින් අවසන් වෙ පිරුවන්, දුකකින් අවසන් වෙන්න පුළුවන්. මේ මොහොතට සිදුවෙන්නා වූ පිළිගැනීම්, ප්‍රතික්ෂේප කිරීම, කනගාටුදායක සිද්ධි, අනතුරු ආදී බලාපොරොත්තු නොවන මොහොතක අපි බොහෝ විට දකින්නේ බඳු අවස්ථාවක හැම දිනෙකම කලබල වෙලා කම්පා වෙලා. ඒ වුන් මැරෙනවා කියලා හිතන්නේ නැති අය සහ ඒකට අකමැති අය. එතකොට අකමැත්තෙන් තමන් සන්තක දේවල් පරිහරණය කරන අය තමන්ට දෙන්නේ නැත්නම්, සලකන්නේ නැත්නම්, තමන්ට ඕන විදිහට පාල වෙන්නේ නැත්නම් මේ නිසත් ඔබ තරහක් හදා ගන්නවා. ඔබ මේන් ගියාට පස්සේ ඒගොල්ලෝ තමන්ට ඕන දේවල් කරගනි, විකුණ ගනි අවශ්‍ය දෙයක් කරයි. මම මේ පිළිබඳව මොකටද මතකින් ඉන්නේ? තමන්ගේ හමාරවීමත් සමග ඒක හමාරනවා ඉන්නේ හාට ඔවුන්ට කැමති පරිදි ඔවුන්ගේ අයිතිය මොනවා කළත් අපි දන්නේ නැහැ ඒක. නමුත් වෛරුද්ධ භාවයේදී එහෙම නෙමෙයි හිතන්නේ, තමන් රුචි පරිදි මේ දේවල් පාලනය වෙන්න ඕනේ කියලා. ඉතින් අවසන් මොහොත දක්වාම තමන් ඕන විදිහට දරුවන් පාලනය කරන්න, මේ දේවල් පාලනය කරන්න අතහරින් නැති වෙන්න හුරු වෙනවා සමහර අය. නමුත් ඒවට මොනවා වුණත් කම්පා නොවන තැනට කල්ැතුව සැකනම් ජීවිතෝර්මයේ තියාගෙන අන් අයට බාර දීලා තමන් අතහැරලා ඉන්න වෙනවා. එතකොට යන්න වුණාම කොහොමද මේවා දාලා යන්නේ කියන හිත පහළ වෙන්නේ නැහැ. දැන් භවය කියන්නේ මොකද්ද? කාම භවය, රූප භවය, අරූප භවය. සත්වෙක් වශයෙන් තවින් පිනින් ධානයෙන් සසර යන්න තියෙන තුන් පැත්ත. එතකොට කාම භවය සකස් වෙන්නේ ඔබ ජීවත් වෙනකොට කරන පාප කර්මයන්ගේ, පුණ්‍ය කර්මයන්ගේ දෙකෙන් එකේ ප්‍රබලත්වය අනුව. දෙකම මිනිස්සු කරනවා සාමාන්‍ය සමාජයයි. නමුත් මරණාසන්න මොහොතට පවතින තත්වයන්ට අනුව පුණ්‍ය කර්ම බලවත් වුණොත් කාමසුගතී පැත්තට, බයසෝක වේදනා කනගාටුටපත් වෙලා තරහෙන් ජීවත් වුණොත් පාප කර්ම ඉස්සර වෙනවා. එතකොට දුගතිය පැත්තට. ඒක මේ රැස් කරන කර්මානුව නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ, අන්තිම මොහොතේ එන චේතනාවානුව. ඉතින් මේ චේතනාව අනුව පරලෝ සකස් වීමේ ක්‍රියාවලිය කොතිම ලෙස යොදන එකක් තියෙනවා වර්තමානයේ. කොතරම් දුරට සාර්ථකද කියන්න බැහැ. ඒ බඳු සිහි කල්පනාවෙන් අවසන් ගමන් යන කෙනෙකුට ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරලා පිරිත් ටිකක් කියවලා පිරිකර පෝජා කරලා කරපොපි මතු කරලා දෙන එක. උන්වහන්සේලා කරේ පැහැදීමකින් පරලොව ගියොත් ඒක සුගතිගාමීත්වයට. පන්දල පැත්තට යන්නේ නැතුව හාමුදුරුවෝ විවේචනය කර කර ඉඳලා පිරිත් ටිකක් කියව ගත්තොත් එහෙම දකින්න කොට ආයෙ තරහ ඉපදිලා හාමුදුරුවෝ වැරදි කාර්යය වුණේ නැහැ. හාමුදුරුවෝ හේතු වුණා අර මනුස්සයාර තරහින් දුගතිගාමී වෙන්න. ඒ නිසා පිරිත් හරි දානේ හරි පිරිකර හරි වටින්නේ පින් කැමැත්තන්ට. තරහ වෙලා ඉන්න කෙනෙක්ට නෙමෙයි. මේ කතා මල්ලිකා දේවීගේ කතාවේ එක විදිහක් තියෙනවා. ධර්මාශෝක රජතුමාගේ කතාවේ තව විදිහක් තියෙනවා. අපි කියෝනේ අම්මම් කතාවල තවත් විදි තියෙනවා. එතකොට ඒ මොහොතේ මතුවෙන සාධක මත ඒ මොහොතේ හිතට එන කාරණේ අනාගතේ තමයි නතු භවයේ සකස් වෙන්නේ. පවින්නාවත් පවින් පරලෝ යාම, පිනින්නාවත් පිනින් පරලෝ යාම, ධානින්නාවත් ධානින් පරලෝ යාම. ඔබට ධානින් පරලෝ යාමක් හිමි නෑ. ඔබ ගමේ නම් ඉන්නේ, ඔබ පස්දොර නම් පිනවන්නේ. පස්දොර පිනීමේ සැප අතෑරලා සංසුන්සු එකටපත් වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් අනන්තර්ගත වෙලා ඔහුට අර ලෝකේ අතෑරලා හිටියක අර ධානෙට වෙලා. නමුත් ඔහු එක හදාගත්ත දෙයක් ඒකට ආයතනය කියලා කියනවා. ඔහුට සිදු වෙනවා ඒකෙන් පරලෝ යන්න. මෙසේ ඔබේ ජීවිතයේ අතීතය හොයලා බලන්න පුළුවනි නම් නොවිඳපු දඬුවමක්, නොවිඳපු සැපක්, නූපන් රටක්, රජකම් නොකළ කෙනෙක්, යාචකෙක් වශයෙන් කටයුතු නොකළ කෙනෙක්, මවක් පියෙක් නොවන කෙනෙක්, නැහැ කියනවා අති සංසාරයේ. තාමත් ඇති නැහැ, තාමත් ඉවර නැහැ. අන්දයත් ඔබට ලැබෙන සැප සම්පත් වල තිබෙන ආව ආස්වාදන ස්වභාවය ඒව නැති අය කෙරෙහි පීඩනයක් වශයෙන් එන්න කරලා ඔබ අහං උඩඟු වෙන්න අන්නයට ලොකු වෙන්න ඒකෙන් ආස්වාදේ හුරු වෙනවා. එතකොට ඔහුට ඒ සැප ඒව නිසා තිබෙන තිබෙනවානේ. අන්නේ විදිහට Taman ගත කරන ජීවිතේ ම ප්‍රක්ෂේපණයක් තමයි සීන ලෝකය කියන්නේ. දැන් පස්දර අඩපණ වෙනවා, නින්දට වැටෙනවා. මේ ආකාරයෙන්ම පස්දර රුධිර දහවනේ අඩපණ වීමෙන් ප්‍රසාද පිහිටන්නේ නැතුව අක්‍රිය වෙනවා. නමුත් මනෝද්වාරයේ කියන එක හදවතේම තියෙනවා කියලා කියන්නේ නැහැ. නමුත් සිතේ පහළ වෙනවා කොතන හරි මේ ශක්තිය ඇත. ඒ ඔස්සේ මේක යනවා එකින් එකට. අවසන් මොහොතේදී ආව චේතනාව මල් කඩන්නද? එහෙනම් මල් පූජා කරන්න මල් කඩයි. මාළුවෙක් අල්ලන්නද? එහෙනම් මිලිකොක්කක් හදයි. දඩේමක් කරන්න දඩයම් කරන්න යයි. අන්න එහෙම ඊට අනුරූප ඒ විදිහටයි ඒක අනුරූප විපාකයයි විතර පහළ වෙන්නේ. එබැවින් පරලොව නොයා ඉන්න පෙර සුගතිගාමී කරගන්න කැමති නම් මෙලව සුගතිගාමී වෙලා ඉන්න වෙනවා. මෙලව තමන්ගේ කාලයේ ධනේ ශ්‍රමය ලෝභ දේශ මොහ පොහසත් කිරීම සඳහා පස්වව අකුසල් දක්සක්වල් පොහසත් කිරීම සඳහා නොයදා මවට පියාට දූ දරුවන්ට සමාජයට ආගමට අංග විකල මන්ද බුද්ධිකාට ඥාතිත මිත්‍රාදීන්ට ආදී කොට ඇති මේ සමාජයේ දුකට පත්වන අය හමු වෙනවා. ඔබේ හැකියාවට පරිදි ඔවුන්ට පිහිට වෙන්න පුළුවන් නම් ඔබ ළඟ තියෙනවා එතකොට මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය පිළිගැනීම සහ මිනිසුන්ගේ දුකට පිහිට වෙන්න තියෙන කැමැත්ත. ඒවා කරන්න එපයි කියලා හෝ ඒවා වැරදි කියලා දේශනා කර බුදු සමයකුත් නැහැ. ඒවා බුදුන් රහතුන් වැනි අය කරනකොට ඒවා ක්‍රියාසිත පමණක් වෙන අනාගත විපාකයක් නැති බැවින් ඔබ කරනකොට මේවට කුසල විපාක කියලා විපාක සිතකුත් තියෙනවා ඉස්සරහට. එතකොට මෙන්න මේ විදිහට පරලෝ යනවා කියලා කියන්නේ තමන්ගේ හදාගත්ත මනෝලෝකෙට වැටෙනවට. මේකයි නැති වුණාට ඔබට හීන ලෝකේ ඔබ ඉන්නවා වගේ ඒ ලෝකේ ඉන්නවා ඔබ. මෙන්න මේ මනෝලෝකෙට වැටෙන ස්වභාවය මව් කුසක ඉපදුනොත් කලලයක් හදන්න පුළුවන්. පාපේ නිසා සුනක ගවතන ඒත් කලලයක් හදන්න පුළුවන්. අර සීන ලෝකයට අනුව අදාළ ආසාවන් හිටු කරගන්න ගැළපෙන කයක්. එහෙම හමු නොවුනොත් ඒත් මේ මනෝලෝකයට වැටෙනවා. ඒ විපාකයේ ගෙවෙනතුරු එතන ඉන්න සිද්ධ වෙනවා. අපට නොපෙනෙන කයක් ඔවුන්ට තිබෙනවා. නමුත් ඔවුන්ට අපව පෙනෙන ඇහැකුත් තියෙනවා කියලා තමයි පෙන්වන්නේ. එතකොට ඒක අර තමන් හදාගත්ත ලෝකය. මේ නිසා තමයි ඒකෙදි අර අලුත් ලෝකයක් හදාන්න නෑ තාම. මෙන් හදාගත්ත ලෝකෙන් පරලෝකී ඒක තවත් බිරිඳ දර්තාත්තමිය ගියා නම් තවත් බිරිඳ දරුවන් අසල්වාසීන් තමන්ගේ ලෝකයයි. අමමිය ගියා නම් සැමියාසා දරුවන් තමන්ගේ ලෝකයයි. අලුත් ලෝකයක් තෑවුන්ට පරණ ලෝකෙමයි තියෙන්නේ. පරණ ලෝකේ කටි කටි කරන අය පේනවා සහ gedara yadin බලන් ඉන්න පුළුවන් කමකුත් තියෙනවා. ආවේ ඝන කයකින් නෙමෙයි. ආවේ මනෝ කයකි. ඒක ආසන්න වශයෙන් සමාන කළ හැක්කේ ඔබට පෙනෙන සීන ලෝකයකට. දැන් කුමක්ද මේ ඔබ ඉගෙන ගන්නෙ? මව් කුස තුළ මනෝමය පද්දරක් මුල් කොටගෙන පද්දරක් හදාන මෙහාට එනවා. පස්දොරින් බාහිර ලෝකේ හඳුනාගෙන මනෝමය දරවත් සමග ඇතුලේ පස්දොරක් හදා ගන්නවා. මේ ලෝකේ අත අරගත්තට හදාගත්ත ලෝකයක් තිබ්බ බැවින් ඒ ලෝකෙට වැටෙනවා. පස්දොර නිසා මනෝද්වාරය, මනෝද්වාර නිසා පස්දොර. එමයි බුදුසමයේ මේ ජීවිතෙන් එහා පැත්ත විග්‍රහ කරන්නේ. අන්න ඒ නිසා තමයි වයෝවෘද්ධ භාවයෙන් පරලෝ ගියාට මේ මතකයේ කියන්න බැරි වුණත් තරුණ්‍ය දිවිනසා ගැනීම වැනි අවස්ථාවල නැත්නම් හදිසි අනුතරකින් මේ අවස්ථාවද මතකයේ පැහැදිලිව තියෙනවා. මෞකසකින් බිහි වුණන් පස්සේ තවත් ලෝකෙ හඳුනා ගන්න කාරණා අඩු වෙනකොට තව මදි ලෝකෙ හඳුනන නැහැ. ස්වභාවයෙන් අරක මතකෙට එනවා. එසා මතකේ මොලේ සෛල වල තියෙනවා නම් මතක් වෙන්න බෑ. මොලේ සෛල හි දාලානේ ආවේ. සෛල උදව් කරගෙන ඊට වඩා එහා ගිය දෙයක් තමයි මතකේ කියන්නේ කියලා අපි දකින්නේ. එන්න මේ විදිහට ඔබ අසන මේ ප්‍රශ්නේ පැවැත්මේ පැත්ත නිරූපණය වෙනවා. කර්ම විපාක වශයෙන් මතු භාවය සකස් වෙන ආකාරයෙන් දැන් ඔබට ඕන මතු භාවය සකස් කරගන්න. එනම් ඉතින් තවත් ටිකක් හුරු කරගන්න හදිසි මොහතකදී පිනෙන් වෙනුවට කලබලයටපත් වෙලා අසනීප වෙලා මරලෝ යන්න පුළුවෙනි. ඒකටපත් වෙන්න අවස්ථාවේදී දාල යන්නේ කොහොමද හෝ තවත් කෙනෙක් සිහි දුස්පවරන් නැතුව Tamanට සැලකුවේ නැහැ කියලා හිතක් ඇති කරගන්න නැතුව සැහැල්ලු සිතින් යන්න හිත හදාගන්න පුළුවන් වෙන්න. මනෝමා ලෝකයේ ඔබේ සම්පත් වලට උනත් ඒ නිසා ඔබ කේන්ති ගන්නවා නම් කලබල වෙනවා නම් ඔබ තාමත් ඒවා තෑරලා නැහැ. ඒ නිසා ඒක ටිකක් ධර්මයේ තේරණ ඇයට මේ අවස්ථාවේදී පහළ වෙන සිතුවිලි කලබල නොවෙන්ට හුරු වීමෙන් කරගන්න පුළුවන් දෙයක්. නමුත් තථාගතයන් වහන්සේ වදාහරනවා තථාගතයන් වහන්සේ වදාළ බව නිරෝධගාමිත්වය තේරුම් ගන්නා පිළිගන්න අය අඩුයි. අනිත් අය සතරටම වැටෙනවායි කියලා. එද වැටෙනහම ඊට අදාළ ප්‍රතිසන්දිය හමු වෙලා එතන කාලයක් ගත කරන්න වෙයි. එතනින් තව කොතෙන්ද යනවද කියන තීරණය කරන්න මේ මොහොතේ චේතනාවල්. නමුත් මේ පද්දරුදව කරන හදාගත්තා වූ මනෝලෝකයක් නිසා අනාගතේ නිර්වාණය වෙන බව මේ මනෝලෝකයේ හිස් කරගන්න පුළුවන් නම් එතකොට මව කුසක් තුළ කලලයක් හැදෙන්නේ නැහැ අධ්‍යාත්මික ආයතන හය නැතුව. අධ්‍යාත්මික ආයතන හය මමත්වෙන් ශූන්‍ය වුණ දවසට නයි ජාතු ගබ්බසෙයම් පුනරේති දර පෙන්නන්නේ. මව කුසට පැමිණීමක් තියෙනවා කියලා පෙන්නන්නේ. මවපියන් විතරක් හදනවා කියලා නෙමෙයි. ඒ පැමිණීම ඉන්තර ජීවිතයේ කළා වූ කර්ම ශක්තියක එකතුව. එහෙමයි ඔබ ඒක පැහැදිලි කරගන්න ඕන. දැන් මෙතෙක් කතා කළ කාරණා ටික ගත්තාම පැවැත්ම සම්බන්ධයෙන්. එතනින් එහා පැත්තට බුදු සමයක් තියෙනවා. ඔය කතා කළේ පුද්ගලෙක් වශයෙන්. කය ඔබ වශයෙන් බලන්න. පවුද ඔබ, පින්ද ඔබ, ධානද ඔබ, මේ මොහොතට එන කාරණේ ඔබ වෙන්නේ කවුද? මම කියලා කතා කරන්නේ. තථාගතයන් වහන්සේ වදාහරනවා ඔබට අදාළ කයට අදාළ නැති වෙනත් මමත්වයක් තියෙනවා මම කියලා මුලාවක් තියෙනවායි කියලා. ඒක හැදෙන්නේ සිතුලි පහළ වීමෙන් නෙවෙයි. හිතරේ දේවල් සමග ඇලිමෙන් ගැටීමෙන්. ඒක මිනිසා අතින් සිද්ධ වෙන වරදක් මේ ලෝකයේ. ඒකට අල්ලා ගැනීම කියන නම බුදු සමය පැහැදිලි කරනවා. අන්නේ විදිහට සරලව ඉන්න පුළුවන් හැකියාව මමත්වෙන් ගැනීම තුළ අධ්‍යාත්මික ආයතනයක් හදාගන්න තැනට ඔබ සසරක් හදාගන්න තැනට පත් වෙනවා. මේ ලෝකේ අතහැරනත් නිඳ ගියමොත් ලෝකයක් ත්‍රිලෝකයක් තිබෙනවා වගේ ජීවිතය අතහැරනකොටත් ඔබට ලෝකයක් තිබෙනවා. ඒකට යනවට තමයි පරලෝ යනවා කියන්නේ. ඒක සැමෝටම බෙහෙත් ගන්න රෝහලට යනවන්න තියෙනවා වගේ තියෙන තැනක් වශයෙන් හිතන්න එපා. ඒ කර්මයන්ට හමු වෙන විපාකය. එබැවින් මිනිසත් බව ලැබූ අවස්ථාවක මේ අධ්‍යාත්මික ආයතන හයෙන් බාහිර ආයතන බාහිර කයින් අධ්‍යාත්මික ආයතන හොම හදාගෙන යන මේ ගමන කොතරම් කල් ආවද කියලා කියන්න බැරි අතිදීර්ඝ ගමනක් වශයෙන් තථාගතයන් වහන්සේ වර්ණ කරනු ලබනවා. අන්න එතකොට එහෙමනම් බුදුවරයෙක් පහළ වන සමාජයේ සද්ධර්මයේ තේරුම් ගත්ත අයට සතර ගමන හදනවා වෙනුවට සතර ගමන නිවා කරන පාරක් බුදු සමය තුළ පවතිනවා. පසුගිය කාලවකවානවල ඒක ප්‍රාර්ථනීය වචනයක් විතරයි. මම සැප ලැබේවා කියනකොට සාදු කියන දැනගත්තා වුණාම ඒක කොහෙ තියෙන එකක් දන්නෙත් නැහැ. එහෙම නැත්නම් පරලෝ තියෙන දෙයක් වශයෙන් මරණින් එහා පැත්තේ තියෙන දෙයක් වශයෙන් බොහෝ දෙනාට පරිකල්පිතයි. හිතා ගන්න බෑ. නමුත් ඔය සමහර සූත්‍රවල ඒ පදයෙන් කියන දේ තියෙන දෙයක් වශයෙන් පෙන්නනවා. ඔබේ ඇසෙන් ඔබට අම්මා තාත්තා තියෙනවා. බෝගස් තියෙනවා. නමුත් නිවන කියලා එකක් පේන්නේ නැහැ. නැහැ. ඒක නැහැ. ඒක නැහැ මේවා තියෙනවා. එහෙමයි ඔබේ ඇසට පේන්නේ. නමුත් තථාගත රූප හැල්ලි කරලා දාරනවා ලෝභ දේශ මොහ අයින් කරනකොට මේක නැහැ ඒක තියෙනවා. එනිසා ලබාගත් ජීවිතේ කවුරු හරි කිව්ව පමණින් පිනෙන් හෝ පවෙන් හෝ ධානයෙන් පරලෝ ගමන හදා ගන්න කියන තැන හිටින්න එපා. ඒක හෘතග්ගණී සඳහා වළංගුයි. ත්‍රිපිටකයේ දළු තියෙනවා පරලෝ නොවන කර්මයක්. ඒ ධර්මශ්‍රෝණයේ මගින් තේරුම් අරගෙන වර්තමානයේ ඔබ වෙනුවෙන් සක්‍රිය කරගන්නේ කොහොමද? කර්ම රැස්කිරීමට ලැබෙන විපාක ලෞකිකයි. පාප පුණ්‍ය ධාන ලෝකයට අනුව ලෞකිකයි කොහේ ගත්තත්. කර්ම සේකිරීමේදී ලැබෙන අපතපත ලෞකිකයි නෙමෙයි ලෝකෝත්තරයි. ඒ ලෝකෝත්තර සැප කියන එක හම්බ වෙන පාර තමයි සෝවාන් ආදී මාර්ගඵල වලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය කියන්නේ. ඒකත් එක්තරා අනුගමනීය ප්‍රතිපදාවක්. ඒක ආර්ය පුද්ගලයන් සඳහා විශේෂයෙන් නිර්දේශිත තම තමන් විසින් කරන්න ඕන දෙයක්. දැන් එතකොට ඔබ අවබෝධයකට එන්න ඕන කර්ම රැස්කලොත් නම් විපාක තමයි හම්බෙන්නේ සංසාරේ. කර්ම සේකලොත් හම්බ වෙන විපාකයක් ඒකට ලෝකෝත්තර කියලා කියනවා. ඒක බුදුසමයේ විශේෂිත නිර්දේශිත මාර්ගය. සිහියෙන් කටයුතු කිරීමයි කියන අප්‍රමාදයේ වැදගත් වෙන්නේ ඔය කර්ම රැස් කරන්න නෙමෙයි කර්ම ශේකරන්න. ඒකට 아무තෙන් ශක්තියක් යොදන්න වෙලා තිබෙන්නේ බොහෝ කල් කර්ම රැස් කරන ජීවිතයක ඔබ ගත කලේ. ඒ ඔබට ශේකරන කර්මය හැම නෝන බැවින්. නමුත් ඒ ත්‍රිපිටකයේ තුල පවතිනවා. වර්තමානයේ බොහෝ විට විවරණය කරනවා. පොත්පත් තුල විවරණය කරනවා ඔබතුළු වඩාත් හොඳින් විවරණය කරන්න පුළුවන්. ඒ විවරණයේදී ඔබට ඔබ තේරෙනවා. ඔබ අතින් සිදුවෙන දෙයක් තමයි රැස්වීම. මේ රැස් කරන එක තමයි අනාගත විපාකයක් සාදා නිසා අනාගත කයක් හෝ මනෝමකයක් සාදන්නේ මේ රැස් කරපු නිසා. කර්ම විපාක. ඒකයි කර්ම කියලා පව් කියලා ගන්න එපා. පාප කර්මත් විපාක, පුණ්‍ය කර්මත් විපාක, ධාන කර්මත් විපාක, සංසාරේම කර්ම විපාක. එබැවින් සමහර ලෝකයේ පෙන්වන පරිදි දෙවියන් අතරට ගිහින් හෝ බ්‍රහ්මයන් අතරට ගිහින් හෝ මේ විපාක ඉවර කරන්න බෑ. මොකද මේකට සම් විශේෂ වචනයක් තථාගතයන් වහන්සේ පෙන්වලා තිබෙනවා. ඒ මොහොතේ උපදින දුක දැකලා හේතුව දැකලා නැතිව දැකලා මාර්ගය යන්න ඕන. ඒ මොහොතේ. අර චතුස්සත්‍ය අවබෝධය වේවා කියලා ඔය කියන්නේ බොහෝ දෙනෙක්. මට නම් පේන්නේ බොහෝ දෙනා තමත් එක පාඩමට කියනවා කියලා. නමුත් පසුගිය දේශනාවක් දෙකක් කරමින් අපි පැහැදිලි කළා දුගතිගාමි සත්‍යයට මෙදෙන්ට තේරෙන්නේ නැහැ අතරක් නැති මේ දුක් විපාකයට ඔහු හිමිකම් කියනවා. ඒක බුදුන් වහන්සේ වදාරලා තිබෙන්නේ සලායතර නම් වූ නිරේ වශයෙන්. මොකද ඒ වර්ධ තේරුම් අරන් මෙදෙන්ට අවශ්‍ය මොනක් වුන්ට නැහැ. මේ වගේම සිතූ පැතූ පමණින් සියල්ල පහළ වෙන සතුරු පැත්තක් තියෙනවා. ඒක සලායතන ස්වර්ගයේ වශයෙන් පෙන්නවා. ඒකේ අතරක් නැති සැප. සැප තියෙන මිනිහෙක් කොහොමද ඒක කතා කින්නේ? ඔබට මේ මරණ දුක ආදී මේ කටරෝධාමේ දුක තිබියදිත්ව බාතාරින්න කැමති නැහැනේ. කැම්බිම් ලැබුම් පෙරඳු යාන වහල ප්‍රබුද්ධත්වයේ සැප තියෙනවායි කියලා ඔබ කල්පනා කරන්නේ. අන ඔබට වඩා අධිරායන කායකුත් නැති සුඛ විහරණයෙන් පවතින ආවය අපි දැන් නිවන් ලබලා ඉන්නේ. ඉදිරියට හොයන දෙයක් නැහැ කියලා. ඔවුන්ට මම කියන්නේ ඒකයි මේ ඉගැන්වීම වලට අනුව ඔවුන්ට දුක දැකලා හේතුව දැකලා නැති උතන සහ මාර්ගය හැදිරෙන දුක දැනෙන්නේ නැහැ. ගැඹුරින් තේරුම් ගන්නවා මේ කියන දේ. බුදු සමය දේවාදයට යටවීම ප්‍රතිඵලයක් වශයෙන් බුදුන්ට වඩා දියන් ඉස්මතු වෙන්න පුළුවෙනි. නැත්තම් දේවාදී වාක්‍ය බුදු සමයට ඇතුළත් කළා වෙන්න පුළුවෙනි. ඔයගෙන අපෙන් ප්‍රශ්න අහන්නේ ඔය. නමුත් ඒවා ඇත්තද නැත්තද කියලා දැනගත්තා කියලා දැනුමට එකතු වෙන ඇරුණාම ඉතිහාසයක් වෙන්නේ නැහැ. ලෝකයේ ওই දෘෂ්ටිවාදී මත ඔක්කොම පාඩම් කරලා තේරුම් අරගෙන ඉවර කරන්නත් බෑ. නමුත් තව තමා තේරුම් ගන්නේ නම් තමා පිළිබඳ මුලාවෙන් තමන්ට නිදහස් වෙන්න පාර පාදා ගන්න පුළුවන්. ඒකයි වැදගත් වෙන්නේ. එතකොට එහෙමනම් මේවා සවන් දීම තුළ ඔබේ චින්තනයේ ඔබේ පාරම්පරිකව හිතාගත් දෙයට වඩා ටිකක් වෙනස් ගැඹුරක් තියෙන බව තේරුම් ගන්න. ඔබ හිතනවා අපාය තියෙනවා පොළොවට. ඔබ හිතනවා දිව්‍ය ලෝකේ තියෙනවා උඩ. ඔබ හිතනවා ඊටත් උඩින් බ්‍රහ්ම ලෝකේ තියෙනවා. මේවට අපි යනවා. එහෙමයි ඔබ හිතන්නේ. නමුත් හොයලා බැලුවත් මේවා තියෙනවා කිව්වොත් වැරදි. නෑ කිව්වත් වැරදි. ඒ ලෝකයේ තීරණය වෙන්නේ ඔබේ කර්ම ශක්තියට අනුව ජීවිත අවසානයේ හදාගත් එකට නෙයන්නේ. ඔබ විදේශයන්ට යන්න ඕනකම තියෙනවා. ඔබ හදා ගන්නවා වීසා එක රටකට. අනිත් රටට යන්න බෑ ඒකට යන්න බලුවන්. අන්න ඒ වගේ අවසන් චේතනාව පවෙන් පරලෝ යාම, අවසන් චේතනාව පිනින් පරලෝ යාම, අවසන් චේතනාව ධානයෙන් පරලෝ යාම නම් වූ තුන් පැත්තකට හදාන යනවා. මම කිව්වේ මොකද්ද තියෙනවා නෙවෙයි. ඒකයි කර්ම විපාක කියලා කියන්නේ. ඒක පිළිබඳව තමන් යම් පැත්තකට රුචි කරනවද ඇලෙනවද ඒ පැත්තටයි ඒක සකස් වෙන්නේ. ආනේ ඒ නිසා මිනිස්කමට උරුම නැති විකෘති දේවල්ට රුචිකලොත් එහෙම ඒ රුචිකත්වයට ගැලපෙන පරිදි ශරීරය අතහැරනකොට ඊළඟ කාය සකස් වෙනවා. ගවයේ තුල සුනකයේ තුල ඇතෙක් තුල මව කුසක් තුල අදාළ ආසාවල් ඉටු කරගන්න. එතකොට මෙහෙන් කවුරුත් ගියේ නැහැ. ශරීරෙ මෙහෙ බමුදා බෝමදානය කළා දාහනය කළා. අර රුචිකත්වය ආසා කර විදිහට තණ්හාව නැති වඩුවා විසිරිය හදනවා කියලානේ පෙන්නන්නේ. මේ සමාජයේ හුඟක් තේරුම් ගන්න ඕන දෙයක්. මිනිස්සුත්කමට අදාළ ගති ලක්ෂණ ඔබට තිබුණොත් මිනිස්සුත්කම ලැබෙයි. ඔබට දීලා තිබෙනා වූ වරප්‍රසාදව භුක්ති විඳින්නට වෙනවා. ඔබට ඒවා එපයි කිව්වොත් එහෙම ඒවා භුක්ති විඳින්න වෙන්නේ නැති ලෝකයක් ඔබට මොන ගහිනවා. එමයි ඒක. සන්නාට සම්බේධන කිර කතාව බලාපොරොත්තු වෙන්න ඕන. එනිසා පාප කර්මයේ විපාකයේ දුක් විපාකයේ, පුණ්‍ය කර්ම විපාකයේ සැප විපාකයේ, ධ්‍යාන කර්ම විපාකයේ ධ්‍යාන විපාකයේ, සංසාරේම කර්ම විපාක. ඒ කර්ම රැස් කරලා විසක් කර්මක්ෂය කරලා නෙවෙයි. ඒ තමයි විභව ප්‍රශ්නේ. කර්මය හා කර්මඵලයේ මතු භවයේ සකස් වෙන ආකාරය. මතු භවයේ සකස් නොවෙන්න නම් ඒ තමයි බුදු සමය ධර්ම මාර්ගයේ. භවයේ සකස් කරන්න හේතු තියන්නේ නැතුව ඉවර කරන්න මේ ජීවිතේම මේ මොහොතම වෙනත් දැක්මක් උදා ගන්න වෙනවා. ඒ සඳහා බුදුන් වහන්සේ නම් කියලා තියෙනවා. ඒ නම් වලට අදාළ කරුණු වලින් එකක් ඔබ තේරුම් ගන්න වෙනවා. මම මෙතන මතක් කරන්නේ අවසන් මිනිත්තු කිහිපය නිසා ඒ වචන වලින් විතරයි. ඒ පෙන්වන දහම් පෙළේ ක්‍රියාකාරීත්වය පෙළේ තිබෙන්නේ පොතේ නෙමෙයි ඔබ ළඟ කියලා තේරෙනවා නම් ඔබට ඒක බලන හැටි තේරෙනවා. ඒක ත්‍රිලක්ෂණයෙන් බැලුවත්, චතුස්සත්යෙන් බැලුවත්, පංචපාදනස්කන්ධයෙන් බැලුවත්, මරණ සතියෙන් බැලුවත්, සතර සතිපට්ඨාණයෙන් බැලුවත් ඒක අදාළ වෙන්නේ කර්මක්ෂය කිරීමේ කර්මයට. එතකොට භවගාමී ලෝකයාට භවගාමී වෙනුවට භව නිරෝධගාමී ප්‍රතිපදාවක් දේශනා කළ උත්තමින් වහන්සේ අතාරතයන් වහන්සේ එහි ලැබෙනා වූ සුවය පිළිබඳ අපේ හිතින් අපට නිර්ණය කරන්න බෑ. මොකද අපි ගන්නෙ සිතුවිල්ලකින් හදලා. අම්මා දකින්නෙත්, තාත්තා දකින්නෙත්, ලාභය දකින්නෙත් ඒවගේ බාහිර ලෝකේ ඔබ දකින්නේ හදාගත්ත සිතුවිල්ලක් මගින්. සිතුවිල්ලකට ගන්න බෑ. භූතය අපරේතය කියලා වචනයක් අහලා තිනවා දැකලා නැන්නේ ගන්න හැදුවට ගන්න බෑනේ. ඔව් කවුරු හරි පින්තූරක ඇඳලා තියෙන එකක් ආසෙන් තමයි හදා ගන්න හදන්නේ. නමුත් එහෙම ඒ ක්ෂය වෙනකොට ඔබ විඳපු සැපතට එහාගේ සුවයක් ඔබට දැනෙනවා කියලා තමයි තථාගතයන් වහන්සේ වදාරන්නේ. ඒක විඳිනවා කියලා. ඒක විඳීමක් නෑ නෙවෙයි. ඒක විඳින්න විඳින්න මම කොට ගන්න ඇති එක තියෙන්නේ. ඒක සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කරන්නේ ඔබට මේ පවතින බයසෝක වේදනා කරදර අහිමි වෙන මේවා නැත්නම් ඒක සුවයක්ද නැද්ද කියලා බලන්න. ඒවා මෙහි තිබියදීම ලෝකයේ මේ අටල දහමට අදාළ කාරණා තිබියදීම ඔබට ඒ දුකක් එන්නේ නැද්ද? එතකොට මේ ලෝකෙත් එක්කලා ඇලිලා ලෝකයක් හදානේ අනේක වෙනුවට ලෝකෙන් ගැලවෙනවා අපි. ඒ මිනිසාට යහගේ උපරිම දුරයි. ඒ පිළිබඳ ඊට එහා පැත්තට මේ ලෝකේ වචන වලින් කතා කරන්න බෑ. එනිසා තථාගතයන් වහන්සේ ප්‍රශ්නේ ඉක්මවා ගියා කෙලවර ගන්න බැරි වුණායි කියලා ඊට එහා ප්‍රශ්න අහපුවාට උත්තර දෙනවා. තවට උත්තර දෙනවා සංකාරංච නිරෝධේන නත්ති දුක්ඛස්ස සම්භවෝ කියලා. සංකාර නිරෝධ කරොත් දුක්කට ගන්නෑ. එන සංකාර රැස් කිරීමෙන් පුණ්‍යාභ්‍යාපුණ්‍යාභි ආනිජ්ජාභ වශයෙන් සතර හැදෙන බව ඒ මොහොතම සංකාර නිරෝධ කරන මාර්ගය බෞද්ධ ප්‍රතිපත්තිකාමී ප්‍රතිපදාව බව තේරුම් ගන්නට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම නොන ලබා ගැනීමට හේතු වේවායි ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා වේයන්ගොඩ කුඹල්වලුව අංක 544 න් 4 නිවසේ පදිංචි දීප්තිකා ධර්මහේවා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් සදහි දායකත්වය දරා ලබා තිබෙනවා. ලබා දී තිබෙනවා. අරමුණු අතර මෙම උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ මහා කුසලයේ මීට වසරකට පෙර අදවන් දිනක පරලෝසපත් වන්නට යදුනා වූ විශ්‍රාමලත් පාඨශාලාචාර්යනී ජේච් සුමනාවති මෑණියන්ට අනුමෝදන් වේවා. අවශ්‍ය නම් මේ උපහාරයක් වේවා. අවශ්‍ය නම් අනුමෝදන් වේවා. භවගමන සැපවත් වී වහවහ නිර්වාණ අවබෝධය ලැබීම පිණිස මෙම කුසලයේ හේතු ආසනාව වේවා. භවගමන සැපවත් වී මතු භවයකදී පංචස්කන්ධයේ අනාත්මය තේරුම් කරගෙන වහවහ නිර්වාණ අවබෝධය වේවා. තවත් තැනක් එහෙ තියෙනවා කියලා හිතන්න එහෙම එපා. තවද දායකත්වයේ දරු අය නමින් පරලෝසෙපත් වූ සියලු ඥාති හිත මිත්‍රාදීන්ට අවශ්‍ය නම් පින් කුසලයේ අනුමෝදන් වී ජීවිත සුවපත් වේවා. ඉක්මන් භවයකදී මිනිසත් භව ලබා නිවන් මඟ එලි කරගැනෙත්වා. පරලෝසෙපත් සුමනාවති මහත්මියගේ දයාබර සම්ප්‍රසයාවල තිලක් ධර්ම හේවා, දියනවරණ දීප්තිකා ධර්ම හේවා, මනෝජා ධර්ම හේවා, බෑනාවන ජනක රන්දිනි, මොනුපුරාවන හේසර ජනුත් රන්දිනි සහ සෝමරත්න රන්දිනි, ඇතුළු පවුලේ සැම සහ සියලු ඥාතීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ පිණසත් උතුම් වූ නිර්වාණාභෝධයේ පිණසත් මේ කුසලානි සංසේ හේතු වේවායි පතනු ලබනවා. ගෞරවනීය දේශකයන් වහන්සේටත් ධර්මස්නේහ කළ සෑම සියලු දෙනාටත් මේ කුසලයේ අනුමෝදන් වූ නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. සෑම සියලු දෙනාටම මේ ගෞතම දුසසතන තුදීම උතුම් නිර්වාණාභෝධයේ පිණස මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කුසලයේ හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. නිර්වාණ අවබෝධය තියෙනවටත් වඩා හොඳයි සකල දුක්ඛයන්ගේ නිමාව පිණිස, දුක් ගෙවීම පිණිස, දුක් අවසන් කිරීම පිණිස බඹතර හැදිරෙන කියලා තියෙන්නේ. හොඳයි, ඔබගේ යහපත් පැතුම් සඵල වේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරන අතර ඔබටත් මේ මරණය මරණ හැටි, මරණය පරාජය කරන හැටි තේරුම්ගෙන ලබාගත් ජීවිතයේ පවෙන් හෝ පිනෙන් හෝ ධානයෙන් පරලෝ යනට වඩා පරලෝ නොයාමේ වැදගත්කම තේරුම් ගන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බීත්‍යෝ විවජ්ජන්තු, සබ්බ රෝගෝ විනස්සතු, මාතේ බවත් අන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං.